දියණියක් විදියට බණ්ඩාරනායක මෙතනියගේ එක්සත් ජාතික පක්ෂයට සහාය වෙන අප ඇටේක දෙයක් කරන්න. ඒකත් හරිම දරුණු කේද වාචකයකින් අපි බලාපොරොත්තු වෙනවා චන්ද්‍රිකා මෙතනියට නිවැරදි දැක්මක් ඉස්සරහටවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අනුශාසකවරියක් වශයෙන් නෙවෙයි අපිට පේන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහත්ය ප්‍රකාශයකින් වගේ.